2013 වසරේ 5 මාසේ 28 වෙනිදා භාවනා වැඩසටහන. අපි මේ භාවනා වැඩසටහන ආරම්භයේදීම බුදුදහම වෙනුවෙන් තුරුණුවන්ට දෙන ගෞරවය වෙනුවෙන් ඒ වගේම සත් හිංසාවට එරෙහිව තමන්ගේ සිතෙහි පරිදි ඒ දේවල් වළක්වා ගැනීම සඳහා රජයෙන් ලෝකයෙන් ඉල්ලමින් දලදා මැදුර අභියස තම සිරුරට ගිනි තබාගෙන තමන්ගේ බලාපොරොත්තු ඉටු කරගන්න අනුන්ගේ ජීවිත නසන ලෝකයේ තමන්ගේ බලාපොරොත්තු ඉටු කර ගැනීම පිණිස රටේ බලාපොරොත්තු ඉටු කර ගැනීම පිණිස තමන්ගේ සිරුරට ගිනි දල්වාගෙන අපවත් තුන බෝවත්තේ ඉන්දරතන ගරු කටයුතු නායක ස්වාමීන් වහන්සේ වෙනුවෙන් අපගේ සංවේගයත් ගෞරවයත් උන්වහන්සේගේ සසර ඒකාන්ත වශයෙන්ම සැපවත් වෙනවා ඇති ඒ වගේම සැපවත් වේවා කියන බලාපොරොත්තුවත් උන්වහන්සේගේ සසර බෝධීන් මුදුන්පත් වේවා උන්වහන්සේට නිවන් සුව ලැබේවා කියලා මුලින්ම අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. මිනිසෙකුට වැදගත්ම වෙන කාරණේ තමයි සිත. මේ සිත කියන කාරණේ ගොඩනගන්නේ නැතුව මිනිසෙකු බාහිර දේවල් වලින් මොනතරම් ඉහළට ගියත් පළක්වන්නේ නැහැ. ජීවිතයේ සිදුවන හැම සිදුවීමක්ම එකම න්‍යායකින් එකම කෝණයකින් එකම දර්ශනයකින් බලන්නට බෑ. ඒවා උසස් හෝ පහත් ක්‍රියාවන් බවට පත්වන්නේ තමන්ගේ චේතනාව අනුවයි. ඒක අපි හොඳට තේරුම් කරගන්නට ඕන. ඉතිහාසයේ භික්ෂුන් වහන්සේ බුද්ධ කාලයේදී ඉඳලා තියෙනවා මේ ධර්ම අවබෝධය නොවීම නිසා තමන්ගේ ගෙල සිඳගෙන මිය ගියපෝ. ධර්මයේ හොයනවා, භාවනා කරා, කල්පනා කළා. තමන්ට අවබෝධ වෙන්නේ නැහැ. තමත් එක්ක ආපු හැමෝටම අවබෝධ වෙලා තියෙනවා. තමන්ට අවබෝධ වෙන්නේ නැත්තේ හේතුව මොකද කියලා ගෙල කපාගෙන මිය ගියපෝ ස්වාමීන් වහන්සේලා ඉන්නවා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ නම් බුද්ධ කාලයේදී මරණයට පත් වෙන මත්තෙන් අවබෝධයට පාත්‍ර වුණා කියලා සඳහන් වෙනවා. නමුත් එහෙම හැමෝටම සිද්ධ වෙන්නේ නැහැ. ඒ තමයි තමන්ගේ තියෙන උද්වේගකර භාවය. සමහර අයට තමන්ගේ සිතුවිලි හැඟීම් පාලනය කරගන්න බැරි උදවිය ඉන්නවා. අසීමාන්තික විදියට ප්‍රීතියෙන් සතුටෙන් ප්‍රමෝදයෙන් ඉන්න අතර තවත් වෙලාවක විශාල කනස්සල්ලට පීඩාවට පාත්‍ර වෙන උදවිය ඉන්නවා. ඒකට හේතුව මනසට වැඩි බර ලබා දීලා ප්‍රඥාවට අඩු බරක් තිබ්බහම එහෙම කාරණා සිදු වෙනවා. ප්‍රඥාව තුළ තමයි කළමනාකාරීත්වය සම්පූර්ණයෙන්ම පවත්වන්නේ. මනස සම්පූර්ණයෙන්ම විහෙත විද්වංසනය කරලා විසුරුවා හරින්නෙත් මේ ප්‍රඥාව තුළින් ජනිත කරවන ඒ ප්‍රඥා ආලෝකය, ප්‍රඥා බලය මත. එනිසා මනසේ ලැබුම් ගත්තොත් රුවල් කැඩී ගිය නෞකාවක් වගේ කොහේ යයිද කියලා කියන්න බෑ. එයා හොඳ පරිසරයකට වැටුනාම හොඳ වෙනවා, නරක පරිසරයකට වැටුනාම නරක වෙනවා. ප්‍රඥාව තුල ලැබුම් ගත්තාම එයා හොඳ පරිසරය තුලත් නරක පරිසරය තුලත් බොහොම කල්පනාකාරීව හරි දේ හරි විදියට තේරුම් ගන්න, වැරදි දේ වැරදි විදියට තේරුම් කරගන්න, තමාගේම දර්ශනයක් මත ක්‍රියාත්මක වෙන දාර්ශනිකයෝ බවට පත් වෙනවා. ඉතින් බහුතරයක් ඉන්නේ මනස තුල ලැබුම් අරගෙන. ඒ නිසා ලෝකයෙන් ලැබෙන ඒ චිත්ත ධාරාවන් වලට, ආකල්පම ධාරාවන් වලට නතු වෙමින් මිනිස් ලෝකය ඒ මේ අත හැලිහැප්පිලි වලට ගලාගෙන යනවා. ඇත්තෙම මෙහි තලය මත සත්‍ය පවතින්නේ ඉතාම සුළු දෙනෙක් තුල පමණයි. අනිත් සියලුම දෙනා ළඟ තියෙන්නේ මතවාද, සංකල්ප, දෘෂ්ටි තමයි තියෙන්නේ. ඒ අයට කියන්නේ දහමේ පද පරමය කියලා. ඒ කියන්නේ යම්කිසි පදයක්, න්‍යායක්, දර්ශනයක් ග්‍රහණය කරගෙන ඉන්නේ. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති. මේ සියලුම රූප සංස්කාර, මේ සියලුම මනෝ සංස්කාර, මේ සියලුම වචී සංස්කාර අල්ලගන්න එපා. මා අනිත්‍යයි කියන එකෙන් අදහස් කරගන්නේ නොඇලෙන්න කියන වචනය. කැඩෙනවායි බිඳෙනවායි කියන එක නෙමෙයි. සබ්බේ සංඛාරා අනිච්ච, සියලු සංස්කාර අතහරින්න. අතහරින්න කියන එකයි එකෙන් අදහස් වෙන්නේ. අතහැරීමෙන් දකින්න, අතහැරීම දකින්න, අතහැරුණු අවස්ථාව දකින්න. යදා පඤ්ඤාය පස්සති, යන්නේ ආකාරයෙන් අතහැරීමෙන් ගැඹුරුම නුවණින් අවබෝධ කරගත්තොත්, එහෙම නැත්නම් ඒ අතහැරීම අධ්‍යාත්මික ගැඹුරුම මනසින් ඔබ සිදු කළොත්, අතනින් බින්දති දුක්ඛේ, එයා දුකින් අත මිදින කෙනෙක් බවට පත් වෙනවා. ඒ සමග්ගෝ විසුද්ධිය. ඒක තමයි විසුද්ධියට, ඒක තමයි පාරිශුද්ධත්වයට තියෙන මාර්ගය. අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් දකින්න. කියන්නේ අත්හල යුතු දේ අත්හල යුතු විදියටම දකින්න. අතහැරීම අතහැරීමම සිද්ධ බවට පත් කරගන්න. මා ඔබට කියන්නම්, නিত্য සුඛ ආත්ම කියන දේ අල්ල ගන්නවා වගේම, ග්‍රහණය කර ගන්නවා වගේම, කෙනෙකුට අනිත්‍ය දුක්ඛ අනාත්ම උනත් ග්‍රහණය කරන්න පුළුවන්. එතකොට මේ ලෝකේ ග්‍රහණය වෙනවා නම් ග්‍රහණය වෙන්න තියෙන්නේ මේ ආකාර දෙකයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ලක්ෂණ තුනත්, ප්‍රතිවිරුද්ධ ලක්ෂණ තුන වූ නিত্য සුඛ ආත්ම කියනා වූ ලක්ෂණ තුනක් තමයි මේ ග්‍රහණය වෙනවා නම් මේ හය ආකාරයෙන් ග්‍රහණයක් තමයි සිද්ධ වෙන්නේ. අපි කියන්නේ නিত্যයි කියන ආකල්පයේ ඉඳලා අනිත්‍යයි කියන ආකල්පයට ගිහාම ශ්‍රේෂ්ඨයි කියලා අපිට කියන්න බෑ. සපයි කියන ආකල්පයේ ඉඳලා දුකයි කියන ආකල්පයට ගියාම යා ශ්‍රේෂ්ඨ කෙනෙක් කියලා කියන්න බෑ. ආත්මයි කියන සංකල්පයේ ඉඳලා අනාත්මයි කියන සංකල්පයට ගියාම අපිට යා ශ්‍රේෂ්ඨයි කියලා කියන්න බෑ, යා ඍණාත්මක වෙන නිසා. එහෙත් ලෞතර බුදුරජාණන් වහන්සේ මේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා කිව්වේ ආකල්පයක් ගැන නෙමෙයි. ඒක සත්‍යයක් තමයි. මේ ලෝකය ගෝලාකාරයි. ඒ ගෝලාකාර වගේම මිනිස් ජීවිතවල හැමදේම ගෝලාකාරයි. කිසිවක් ගේන්නේ නැති මිනිස්සු මේ ලෝකෙට, ආයි කිසිවක් ගෙනියන්නේ නැතුව මේ ලෝකෙින් නික්ම යනවා. ඒ වගේම ඕනම සැපයි කියලා ගන්නා වූ ක්‍රියාකාරකමක් ආයි ඒකේ වෙනවීමත් සමග නොසිතූ දේ සිදුවීම නිසා දුකයි කියන දේ හමුෙහි නතර වෙනවා. හැම කාර්යයකම ඇතිවීමක් පැවතීමක් හා නැතිවීමක් තියෙනවා. ඒ කාල පරාසය තුළ මිනිස් සිත තුළ තියෙන ආකල්පයක්, දෘෂ්ටියක්, වචනයක් පමණයි. ඒ වචනය ඔස්සේ, දෘෂ්ටිය ඔස්සේ මවාගත්ත සුඛ දුක්ඛ උපේක්ෂා කියන වේදනාවක් පවතිනවා. මේකට කියනවා මායාව කියලා, මනෝ කියලා කියනවා. ඒ මායාවෙන්, ඒ මනෝභාවයෙන්, මනෝ ලක්ෂණයෙන් අපි නිදහස් විය යුතුයි. එසේ නැතුව සැනසෙල්ල නැහැ. ඔබ විය යුත්තේ බෞද්ධයෙක් හෝ මුස්ලිම් කෙනෙක් හෝ කතෝලික කෙනෙක් හෝ හින්දු කෙනෙක් හෝ ජෛන කෙනෙක් හෝ නෙමෙයි. ඔබ විය යුත්තේ සැනසෙලිදායක මිනිසෙක්. ඒ සැනසෙලිදායක මිනිසයා ළඟ තමයි නිවැරදි ජීවිතයේ තියෙන, නිවැරදි ජීවිතයේ තියෙන තැන තමයි ආගම තියෙන්නේ, රට තියෙන්නේ, ජාතිය තියෙන්නේ. ඔබ සැනසෙලිදායක මිනිසෙක් නොවේ නම් ඔබට ආගමක්වත්, ඔබට ජාතියක්වත්, ඔබට රටක්වත් නැත. ඔබට ඔබවත් නැත. අත්තාහි අත්තනෝ නත්ති පුතෝ පුත්තා පුතෝ දන. තමන්ට තමන්ව සැනසෙල්ලක් නොවන තැන කොහෙද වෙන දෙයක්? එනිසා මුලින්ම මේ ලෝකේ අන්ධයක් නෙමේ ඔබට අත්පත් කරගත යුත්තේ, ඔබ මුලින්ම ඔබේ ජීවිතේ අත්පත් කරගත යුත්තේ ඔබමයි. තමාමයි තමන්ව අත්පත් කරගන්න ඕන. නමුත් දැන් මේ මොහොතේ ඔබ දෙස බලන්න, ඔබට ගිලිහිච්ච කරුණු අතර බලන්න, ඔබට ඔබව ගිලිහිලා තියෙනවා. ඔබව ඔබගේ පාලන තන්ත්‍රයෙන් ඉවත්ව ක්‍රියා කරනවා ඔබේ මනස. එහෙනම් මේ ලෝකයේ මුලින්ම ඔබ අත්පත් කරගන්න ඕන වෙන කිසිවක් නැවේ ඔබම, ඔබව තමාව තමා අත්පත් කරගන්න. කෙනෙක් හිතන්න පුළුවන් මට මාව අත්පත්නේ කියලා. නෑ, ඔබ අකමැති වූ තරහ ඔබේ හිතේ හට ගන්නවා. ඔබ අකමැති වූ චිත්ත වේග, කලකිරීම, සංකල්ප හට ගන්නවා. පාලනයෙන් තොරව ජාරිය ශාවකයන්ටත් ඒව පහළ වෙනවා. සෝවාන් මාර්ගඵලලාභීන්ට ඒ පහළ වුණාට ඒව පාලනයේ යුක්තයි. රහතන් වහන්සේලාට පහළ වෙන්නෙම නැහැ. බුදුරජාණන් වහන්සේලාට පහළ වෙන්නෙම නැහැ. එතකොට සම්පූර්ණයෙන් පාලනයෙන් තොරව පහළ වෙන මේ මනුෂ්‍යයාව මේ සමස්ත ලෝකයේ තුල ජීවත් වන්නේ යම්කිසි අර මායාකාරී අන්ධකාර අවිද්‍යා සහගත අර අවිච්ඡා පච්චයා සංඛාරා වෙන පටිච්ච සමුප්පාදේ අවිද්‍යාව තරම් ඝන අන්ධකාරයක් සඳ නැති අමාවක දවසේද නැත. අවිද්‍යාව තරම් බරපතල මලකඩයක් මේ ලෝකේ තවත් කිසිම යකඩයක කිසි දෙයක් තුල හටගන්නේ නැත. ඒකේ තරම් ඝන වූ අන්ධකාරයක්. ක්‍රමානුකූලව විමසුන් බුද්ධියෙන් නැතිව බලන කෙනෙකුට ඒ අවිද්‍යා අන්ධකාරය නිදහස් කරගන්න පුළුවන්. ඔබ මේ මොහොතේ කල්පනා කරන්න, මේ ජීවිත කාලෙ මෙතෙක් මං සිදු කරපු හැම කාර්යයක්ම මා විසින් අන් කාර්යයක් සිදු කරනවා, ගවේෂණය කරනවා, මතක තබා ගන්නවා, රැස් කරනවා, අත්පත් කර ගන්නවා, ප්‍රතික්ෂේප කරනවා. මා විසින් අන් කාර්යයක්. දැන් ඔබ සිදු කරන්නේ මා විසින් අන් කාර්යයක් නොවේ, මා විසින් මා පරේක්ෂණය කරනවා, ගවේෂණය කරනවා, අත්පත් කර ගන්නවා. ඔබට නොපෙනෙනම දේ ඔබගේ ඇස් දෙක. ඒ වගේම ඔබට නොපෙනෙනම දේ ඔබගේ සිත. ඇස් දෙක කියලා කියන්නේ හරිම ස්වභාවික වස්තුවක්. ඒත් මේ ඇස් දෙක එක එක හැඩයන් ගන්නෙ ඔබ අධ්‍යාත්මයෙන් එවන සංකල්ප නිසා. අධ්‍යාත්මයෙන් එවන සංකල්ප නිසා තමයි ඔබේ ඇස් දෙක විවිධ හැඩයන් වලට පාත්‍ර වෙන්නේ. ඔබ අධ්‍යාත්මික වශයෙන් සංකල්ප දෘෂ්ටි වන්නේ නැත්නම් ඔබගේ ඇස් දෙක බොහොම ස්වභාවිකයි. ඒ ඇස් දෙකේ කිසිම දෙයක් නැහැ. ඒ ඇස් දෙකේ සතුරු නැහැ, මිතුරු නැහැ, මම නැහැ, අන්නය නැහැ. එයාට පේන සෞම්‍ය වූ දර්ශනයක්. ඒ සෞම්‍ය වූ දර්ශනය තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. නමුත් මිනිස්සුන්ගේ ඇස්වල තියෙනවා ජාති, ආගම්, වර්ග, කුල, දුප්පත්, පොසත්, හරි, වැරදි, උසස්, පහත්, මේ කියන ඔක්කොම ભેද තියෙනවා. මේ ભેද සියල්ලම මිනිස්සු පටලවාගෙන ඊට පස්සේ මිනිස්සු කියනවා අපි ඔක්කොම එක හා සමානයි කියලා. එක හා සමානයි, අවිද්‍යාව තුළ එක හා සමානයි, ඇත්ත තමයි. බොරුව තුළ එක හා සමානයි ඔක්කොම මිනිස්සු. අන්ධකාරය තුළ එක හා සමානයි, ඔව් ඔක්කොම අන්ධයෝ. කිසිදු මනුස්සෙක් මේ ලෝකෙ එක හා සමාන නැහැ, අසමානත් නැහැ. හැම තිස්සෙම හැම දෙයකින්ම ජයග්‍රාහී පුජ්‍යලයකුත් නැහැ, පරාජිත පුජ්‍යලයකුත් නැහැ. ඒ අවස්ථාවන් වල ඒ පුජ්‍යලයන් ජයග්‍රාහී සහ පරාජී පුජ්‍යලයන් බවට මේ ලෝකෙ පාත්‍ර වෙනවා. එක් එක් කාර්යයන් ඇස්සේ එක් එක් කාර්යයන් වල දක්ෂයෝ වෙන වෙනම ලෝකයේ සිටිනවා. මේ දේ මගේ කියන දෘෂ්ටියේ වත් කරලා මේ දේ අන් අයගේ කියලා හිතන දෘෂ්ටියට එයිමට මේ අපි මේ කතා කරන්නේ. මේ දේ හොඳයි කියන දෘෂ්ටියේ වත් කරලා මේ දේවල් නරකයි පිළිකුල් සාගතයි කියන දෘෂ්ටියට එන්නට මේ අපි කතා කරන්නේ. ධන සම්පත් එහෙමත් නැත්නම් ගෙවන දොරවල් ඒ වගේ දේවල් අපි කිසි වෙලාවක මේ අවඥාවට ලක් කරන දහමක් නෙමෙයි මේක. මිනිසුන්ගේ අවශ්‍යතා සහ ඒ ඕනෑකම් කියන්නේ එකක්, ජීවන පැවැත්මට උවමනා කරන ධර්මතා කියන්නේ එකක්, මිනිස්සුගේ රුචි අරුචිකම් අනුව ආහාර පාන කරනවා කියන්නේ එකක්, රුචි අරුචිකම් අනුව පලාතක, ද්වේෂයේ දේශයක, නිවසක, එහෙම නැත්නම් එහි ගල්වන වර්ණයේ ඉඳලා තමන්ගේ කැමැත්ත කියන්නේ එකක්, මේ නිවන් දකින්නවා කියන්නේ තවත් එකක්. සම්මුතිය කවදාවත් පරමාර්ථයක් කරගන්න එපා. පරමාර්ථයේ කිසිම දවසක සම්මුතියක් කරගන්න එපා. පරමාර්ථය කියලා කියන්නේ ඒ පරමාර්ථ ඥානය තුළ නෝනෙක්වත් මහත්තෙක්වත් ගයක් දොරක්වත් දරුවෙක්වත් ධන සම්පතක්වත් ඉඩමක් කඩමක් හරක බාන කාරක මොකක්වත්ම නැහැ. කෙටියෙන්ම සඳහන් කළොත් තමාවත් ඒ දර්ශනය තුළ නැහැ. පරමාර්ථ දර්ශනය තුළ තමාවත් නැහැ අඩුම තරමේ. දැන් මේ ලෝකේ දකින අනිකුත් හැම දෙයක් ඔස්සේම තමා ඉන්නවද නැද්ද? තමා ඉන්නවා. ඒ පරමාර්ථ දර්ශනයේදී ඒ කිසිවක්ම නැති අතර තමාවත් එහි දකින්නට නැහැ. ඒ තමයි මේ මේ ධර්මයේ තියෙන විශිෂ්ටත්වය. මා ලබලා තියෙන මේ දර්ශනය තුළ විශිෂ්ටත්වය තමයි ඒ දර්ශනය තුළ මම නැහැ. ඔබ ඉන්න දර්ශනය තුළ ඔබට ඉන්නවා නම් මම ඒ මම කියන සිද්ධාන්තේ පනවා ගන්න තැන ඉඳලා ආරම්භ වෙනවා. මම කියන පදනමට මේ ලෝකය ග්‍රහණය කරන්න. මම කියන පදනම හදනවත් එක්කම ඒ පදනමට මා විසින් මේ ලෝකයේ විනිශ්චයකාරයෙක් බවට පත් වෙනවා. මගේ නොවන මට අයිති නොවන මේ ලෝකයේ විනිශ්චයකාරයෙක් බවට පත් වෙනවා. තමනුත් මේ ලෝකයේම බීජයක්, ලෝකයේම ධර්මතාවයක් බවට පත් වෙලා ඒකත් අමතක කරලා, ඒ වගේම මේ ලෝක ධර්මතාවය ලෝකයට අයිති කියන එකත් අමතක කරලා විනිශ්චයකාරයෙක් බවට පත් වෙනවා. අන්න ඒ විනිශ්චයකාරකම තමයි අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා කියන්නේ. ඒ නිසා මිනිස්සුන්ට විශාල උද්වේගකර තත්ත්වයන් තියෙනවා. ශාල මානසික බිඳ වැටීම් සහ ප්‍රබෝධ වීම් තියෙනවා. මිනිස්සුන්ගේ බලාපොරොත්තු හැඟීම් ජීවිතය අභිභවා යනවා. ඔව් ප්‍රඥාවන්තයෙකු කවමදාකවත් තමන්ගේ සංකල්පේ ජීවිතය අභිභවා යන්න හොඳ නැහැ. මේ ලෝකේ කවදත් හොඳ නරක මිනිස්සු හැමදාම ඉන්නවා. ඒක වළක්වන්න ලෝතුරා බුදුහාමුදුරුවන්ටවත් බැරි වුණාද නැද්ද? බැරි වුණා. ඒක කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන සක්‍ර දේවේන්ද්‍රයටවත් ඒ වැඩේ කරන්න බෑ. සක්‍ර දේවේන්ද්‍රය කියලා කියන්නේත් ඔය දෙවියන් කියන වගේ අදහස. සක්‍ර කියලා කියන්නේ ඉතින් සකස් කරන. සක්‍ර කියන්නේ සකස් කරන දෙවිය කියලා. ඉතින් කොටමිති මොකක් හරි ඒ කීය නමක් දෙන්න එපා නේද? ඒ කීය නමක් දෙන්න එපා. ඒකයි උන්නා නැත. දැන් මාර කෙරුවාම කොහෙද මාරෙක් එහෙම කතා කරන්නේ ඉන්නවා මේ තමන්ගේ මනස. මාත් මේ යන ගමනේ මට කියනවා මේ කාට ඔය භාවනා කරනවට වැඩිය හොඳයි පොඩි සමාගම සම්මතියක් හදාගෙන මෙහෙම කරලා හාමුදුරුවෝ ටිකත් එක්ක එකතු වෙලා මෙහෙම කරලා දේශපාලනය කරලා පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වෙන්න කියලා. ඔන්න ඉතින් පුළුවන්. බැරි නෑ. හැබැයි මම ඒක බලන්නත් එක්ක එක දවසක් මම පාර්ලිමේන්තු වල ගිහිල්ලා පාර්ලිමේන්තු දිහා බලන් හිටියා. මට ඒ තරම් කම්මැලි ජොබ් එකක් තිබුණේ නැහැ කවදාවත්. මොකද අර කැතලට වෙලා අර කාලේ ගෙවල වාඩි වෙලා ගෙවල දාන එක නිෂ්පල කතා, බොරු, බේගල්, ඒ වගේම අසභ්‍ය වචන වලින් පිරිච්ච ඒ අසුන්දර තන මං හිතන්නේ ජීවිතේ තව එක දවසක් අන්න බැලිය යුතුයි කියලා මට හිතුණා. ඒ තරම් පිළිගුරු සහගත දෙයක් නෑ. ඒ නිසා ජීවිතේ මාර්ය කතා ගන්න ඕනම කෙනෙකුට, අත් වගේ කෙනෙකුට ඕනනම් දවට්ට ගන්න පුළුවන් ඒ වගේ පොඩි දෙයක් දීලා. ඒ පොඩිනේ. ඉතින් සිද්ධාර්ථ කුමාරයා වගේ කෙනෙක් එහෙම පොඩි දෙයක් දීලා රවට්ටන්න බෑ. එයාට දෙන්න ටිකක් ලොකු දෙයක්. මොකද කියන්නේ ඔයාට ශක්‍ර දෙවිය වෙන්න පුළුවන්. ගොඩාක් දුප්පත් කෙනෙකුට නම් බයිසිකලයක් දෙනවා කිව්වහම මාරයන්ට පුළුවන් රවට්ට ගන්න. ටිකක් ලොකු ලොකු වෙනකොට එහෙම බෑ. ඔයාට මේ වගේ විශාල රථයක් දෙන්න, පළාතක් දෙන්න, රජකමක් දෙන්නම් කියලා තමයි යාගේ හිතට එන්නේ. වෙන කවුරුවත් නෙමෙයි තමන්ගේ සිත කතා කරන්නේ. තමන් ඉන්න තැන ඉඳලා ඕන කෙනෙක්ගේ පැතුම තියෙන්නේ ඊට එහාට. යම් ප්‍රමාණයක උපරිම ශක්ති ප්‍රමාණය එහාට. ඉතින් තමන්ගේ සිත සූදානම් වෙනව නම් මේ රටේ හෙට ඇත්තෙම ඔබාමා අයින් වෙලා මේ ඇමරිකාවත් ලෝකය පාලනය කරන සියලුම බලයත් ඔබට මම ලබා දෙනවා කියලා ඉවරලා ඒ ජනාධිපති පදවිය දෙන්නම් කියලා කිව්වොත් නෑ මට එපා, ඕක මට හරි කරදරයක්. මට ඕන මේ සිතෙන් නිදහස් වෙන්න කියන කාරණේ කියන්න පුළුවන් නම් තමයි ධර්මය දකින්න පුළුවන්. හදවතින්ම නමුත් අපි හිතෙන් සූදානම්ද? ওই কারণে හොඳයි. හැබැයි ওই কারণে දෙවෙනි, මේ কারণে පළවෙනි. මේ ලෝකේ මම මේ වගේ රජකමක් උදාහරණ දෙගත්තේ මේ ලෝකේ හැම සිතකම තියෙන විශේෂයෙන් බලය, ධනය, කීර්ති, ප්‍රශංසා. එවැනි තියෙනවා. රජකමක් තුළ ඔය ඔක්කොම තියෙනවා. ධනෙ තියෙනවා, බලය තියෙනවා, කීර්ති ප්‍රශංසාව තියෙනවා. ඔබේ මනස ලං වෙලා එහෙම දේවල් කතා කරනවා. එනවා තුන් දෙනෙක් නටන්න. තණ්හා, අර වගේ තණ්හා. රති, රදා. තණ්හාව කියන එක ජනිත වුණාට පස්සේ එයාට පෙන්නනවා ඔය කාර්යයට වඩා මෙන්න මේ කාර්යය උතුම්. එළ වෙනත් කාර්යයක් එයාට පෙන්වන්න පටන් ගන්නවා. ඒ කාර්ය විදර්ශනඥාණයෙන් ඔහු දුටුවේ නැති වුණොත් ඒකට හසු වෙනවා. ඒකයි ස්වභාවය. ඒවට කියනවා වංචනික ධර්ම, එහෙමත් නැත්නම් රවටන ධර්ම කියලා කියනවා. රැවටෙන්න එපා. මොනවද රැවටෙන්නේ? දෘෂ්ටි, සංකල්ප, වචන. ඔව් කියන වචනේ ගන්නත් එපා, නෑ කියන වචනේ ගන්නත් එපා. හොඳයි කියන දේ ගන්නත් එපා, නරකයි කියන දේ ප්‍රතික්ෂේප කරන්නත් එපා. ඔබ දුගී පැල ගන්නත් එපා, රජ මැදුර ගන්නත් එපා. සමහර අය කියනවා මේ අවන්හලක මාය පෙදලා මිය ගියා නම් හොඳයි කියලා. සින්දුවකුත් තියෙනවා. තවත් අය කියනවා උඹත් පුතේ රජ මැදුරක ඉපදුනා නම් මේ වගේ දුක් විඳින්නේ නැහැ කියලා කියනවා. නමුත් ඒ ඔක්කොම පුහුදුන් අයගේ හැඟීම්. ධම්මං විනානත්ති සුඛානත්තා. ඒ ලෝතර බුදුහාමුදුරුවන්ගේ දර්ශනය. වචනේ. එන මොකද්ද මෙතන ශ්‍රේෂ්ඨ? බුදුහාමුදුරන්ගේ දේ. තල්පතෙත් නැහැ, රජමාලිකෙත් නැහැ සනසෙල්ල. තේන්නේ සද්ධර්මය තුලයි. එහෙනම් ඔබ තල්පත උපාදානය කරන්නත් එපා, රජමාලිකේ උපාදානය කරන්නත් එපා. එවිට ඔබට ලැබෙනවා මේ ධර්මයේ ප්‍රතිෂ්ඨාව ප්‍රතිපලය ලවගා කරගන්න පුළුවන්. ඔබ නතර වන්න, මා නතර වයි සිටින්නේ. ඔබ නතර වන්න. ඒක මම හිතන්නේ සියලුම ලෝක සත්ත්වයාටම ගැලපෙන වචනයක්. දැන් අඟුලිමාල දුවන්නේ ඇඟිලි කපන්න. මිනිස්සු දුවගෙන දුවගෙන මේ සමාජය යන්නේ මොනවා හරි කපල ගන්න තමයි. මොනෝ හරි දෙයක් ග්‍රහණය කරන්න තමයි මේ මනස දුවන්නේ. එක්ක ඇලීම, එක්ක ගැටීම. ගැටීම සිදු කරන්නේත් ආසාවෙන්, ඇලීම සිදු කරන්නේත් ආසාවෙන්. දැන් සමහර අය අපි හිතාගෙන ඉන්නවා මේ ඇලීම විතරයි හොඳ නැත්තේ කියලා. නෑ, ගැටීමත් හොඳ නෑ. ආසාව කියන්නේ ආයාසයේ යොදා යම් කාර්යයක් කරයිද එතන තිබෙන්නේ ආසාවයි. අපි ආසයි කියලා කියන්නේ ගොඩක් වෙලාවට අර ප්‍රියයි මනාපයි කාන්තයි කියන දේවල් වලට විතරයි. නමුත් අපි මිනිස්සු අපිට කියන ඇහෙලා තියෙනවා මට ඔයාට දෙකක් කියන්න ආසයි. ඒ එතන තියෙන්නේ ආසාව. මං ඔයාට හොඳ වැඩක් කරන්න. ඒ කියන්නේ හොඳ වැඩක් නෙමෙයි යා කරන්න හිතන් ඉන්නේ අර වැඩක්. ඒකත් ආසාව. එහෙමනම් ගැටීමට තියෙන්නේ ආසාව. ආසවක්ඛය ආශ්‍රවශය. ආසවක්ඛය කියන්නේ ඒකයි. සබ්බ දුක්ඛා නිරුද්ධතු. සියලු දුක් නිරෝධ කරන්න පුළුවන් ආශ්‍රව ආසවක්ඛය බවට පත් වෙනවා. ආයාසයෙන් නිදහස් වෙන්න. ආයාසය තමයි ඔබේ මෙතන තියෙන ලොකුම ගැටලුව. ආයාසය කොතනද ඉන්නේ? එතන තමයි, ඒ මොහොතේම තමයි මම ඉන්නේ. ආයාසයේ තියෙන ඕනම තැනක මම ඉන්නවාමයි. ඔබ ඉවත් කළ යුත්තේ මමත්වයයි. වෙන අන්කාරයක් නෑ. ඔබ අන්කාරයක් ඉවත් කරන්න ගියොත්, මම ඔබට අන්කාරයක් ඉවත් කරන්නට කියලා ප්‍රකාශ කළොත්, එතන සිදුවෙන ක්‍රියාවලිය තමයි ඔබ විසින් අන්කාරයක් සිදු කිරීමට වෙරදරන මොහොතේ ඔබගේ රහසේම මමංකාරය වැඩෙනවා. ඒ නිසා මා ඔබට කියන, ඔබ විසින් වෙන කිසිදු අන්දයක් නොවේ ඉවත් කළ යුත්තේ. මමත්වයම පමණයි. අන්කාරයක් ඔබට ඉවත් කරන්න කියතොත් සිදුවන්නේ මමංකාරය වැඩි වීම. අන්කාරයක් ඔබ ප්‍රතික්ෂේප කරන්න කියතොත් ඇති වෙන්නේ මමංකාරය. ඒ නිසා මූලික ඉවත් කළ ධර්ම අතර බුදුරජාණන් වහන්සේ සක්කාය දිට්ඨි කියන වචනේ ගෙනාවේ ඒකයි. ආත්ම දෘෂ්ටිය නැති කරන්න. ඒ නැති වෙනවත් එක්කම තමයි සක්කාය දිට්ඨි සැකය නැති වෙනවා, අන්ධකාරය ඒ මොහොතේම නැති වෙනවා. ඊට පස්සේ ආ ගැස් පේනවා. සීලබ්බත පරාමාසය ඊට පස්සේ හටගන්නේ නැහැ. යාට මාර්ග පේනවා. යව රවට්ටන්න බෑ. යාලෝකේ දකින්න කෙනෙක් සම්මාදිට්ඨියටපත් වෙච්ච කෙනෙක්. අනිකුත් ආශ්‍රව ධර්මයේ තුනී විවි යන පැත්තට ඔහු වාජනය වෙනවා. ඇස්සති මිනිස්සෙක් හැටියට සලකන්න පුළුවන් ධර්මයේ දැකපු කෙනේ පමණයි. අනිත් සියලු දෙනාම මනසින් අන්ධයි. මනසින් අන්ධයි. ලෝට සාපේක්ෂිතව බලලා ආ එයාට වඩා මම පොසත්, එයාට වඩා මම ලස්සනයි කියලා හිතාගෙන සිටියත් ආර්යවතුන්ගේ, පණිවරුන්ගේ, නැනවතුන්ගේ ලෝකයේ ඔවුන් කුඩා ළදරුවන් බවටත්, අන්ධයෝ බවටත් පාත්‍ර වෙනවා. ඔබට ඔබගේ අන්ධභාවය නැති කරගන්න පුළුවන්. හැම කාර්යයකටම වඩා ධර්මය මට ප්‍රමුඛයි. මට මාවටත් වැඩිය මං ධර්මය වෙනුවෙන් ක්‍රියා කරනවා කියන බලයක් ඇති වෙනවා. ඒ බලය තමයි අර දහම්සොඬ රජුරුවන්ගේ කතාවෙන් පෙන්නන්නේ. එයා කන්ද උඩ ඉඳලා යකාගේ කටට පණිනවා බණ පදේ අහගන්න. එතන ශක්‍රදේවේන්ද්‍රය ඉඳලා අල්ල ගන්න. ශක්‍රදේවේන්ද්‍රය කියලා කියන්නේ මෙතෙන්දී අත්ත වශයෙන්ම මේ විශ්වය ස්වභාව ධර්මය සකස් කරන්නේ ස්වභාව ධර්මයෙන්. එකට කියනවා සකස් කරන දෙවියන් ශක්‍රදේවේන්ද්‍ර. ඉතින් මාත් එක්ක විරුද්ධ වෙන්න පුළුවන් කවුරු හරි ශක්‍රදේවේන්ද්‍රය කතා කළා එහෙමයි කියලා තියෙන නිසා. ඒ කතා කරන්නේත් ඒ ස්වභාව ධර්මයේ තමයි. මේ කතා කරන්නේ ශක්‍රදේවේන්ද්‍රයගේ අහලා තමයි මම මේ සමහර දේවල් කියන්නේ. ඈ සහම්පති බ්‍රහ්මරාජය ඇවිල්ලා මට ආරාධනා කළා. බුදුරජාණන් වහන්සේගේ කාරුණික මනස මහසයට කතා කළා. බ්‍රහ්ම කියලා කිව්වේ ස්වභාව ධර්මය. මෙව් කරුවා කියලාද අදහස් කරන්නේ විශ්වය. ඒ මනස මට කතා කළා මේ මිනිස්සුන්ට බන කියන්නේ. ඉතින් මාත් එහෙම තමයි. දෙවියෝ තමයි මේ පණිවිඩය දෙන්නේ මම ඔයගලන්ට කියනවා. දෙවියෝ කියලා කියන්නේ මේ ඇස් දෙකක් තියෙන, කටක් තියෙන, නාහයක් තියෙන, කන් දෙකක් තියෙන, අත් දෙකක් තියෙන, කකුල් දෙකක් තියෙන කෙනෙක් නෙමෙයි. එයා උපදින කෙනෙක්, ඉපදුණු කෙනෙක්, පවතින කෙනෙක්, මැරෙන කෙනෙකුත් නෙමෙයි. අන්න එයාට මම දෙවියෝ කියලා කියන්නේ. ඒ දෙවියු තමයි මට මේ පණිවිඩය දෙන්නේ. මම ඔබට මේ කියන්නේ දෙවියන්ගේ පණිවිඩය. හැබැයි මේ වචන විතරක් ගන්න බෑ. වචන ටිකක් සම්මත කරලා ගත්තාම ඒ නියම අරුත වැටහෙනවා. මම ඔබට මේ කියන්නේ දෙවියන්ගේ පණිවිඩයයි. මා කියන දෙවියාට උපතක් නැහැ, පැවැත්මක් නැහැ, මරණයක් නෑ. ඇස් දෙකක්, කන් දෙකක්, නාසයක්, දිවක්, අත් දෙකක්, කකුල් දෙකක්, බඩක්, ශරීරයක් නෑ. නමුත් අපිට පේන දෙයියෝ කියපු ගමන් පුජ්‍යලෙක් ඉන්නවයි කියලා. ඒස දේවත්වය කියන්නේ පුජ්‍යලත්වයකට නෙමෙයි. ඉතින් යම් කිසි අන්ධ සමාජයකට මේවා කොයි ආකාරයකින් හරි ගමන් කළාට පස්සේ එක වචනයක් වැරදි විදියට තේරුම් ගත්තට පස්සේ ඒ මිනිස්සු මොනකද කරන්නේ? වරදවා වටහා ගන්නවා. යේසුස් වහන්සේ කිව්වා මාව පානය කරන්න කියලා. අද මිනිස්සු ඒකට මත්යන් දැලබුණෝ ඒක පානය කරන්න කියලා. මාගේ මාංශ අනුභව කරන්න කියලා කිව්වා. එතුමාගේ මස් කියලා හිතාගෙන එක එක ඒවා කනවා. එතුමාගේ මාංශය, එතුමාගේ පානය උනේ ඒ ධර්මය. ඉතින් මේ බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ වටහාගෙන තියෙනවත් වැඩි ඒ අනිකුත් අනිකුත් ආගමිකයොත් ඒ ඒ ආගම් වටහාගෙන තියෙනව වැඩි කියන එක අනිවාර්යෙන් අපි කියන්න ඕනේ. එතකොට අපි මේ ආගමකට නෙමෙයි විරුද්ධ වෙන්නේ, මිනිස්යාගේ නොදැනුවත්කමට. මම නිතරම කියන දේ මම කිසිම මානව සත්වයක එක්ක තරහ නැහැ. ඒ සියලුම මානව සත්වයන්ට කරුණාව, දයාව, අනුකම්පාව තියෙනවා. ඒත් ඉතින් පිස්සු බල්ලෙක් පස්සේ කවුරු හරි පොල්ලක් අරන් එලෙව්වොත් මම නතර කරන්නේත් නැහැ. මොකද පිස්සු වස්තු පිස්සු බල්ලන්ගේ ජීවිත ඒ සතාට වැඩකුත් නැහැ, ලෝකෙට වැඩකුත් නැහැ. ඒ නිසා ත්‍රස්තවාදයට මම මුකුත් කියන්නේ නැහැ. සස්වාදයට එරෙහි කටයුතු කරන තැනකදී මම මුකුත් කියන්නේ. මොකද පිස්සු බල්ලෙක් කිසි කෙනෙකුට ප්‍රයෝජනයක් නැති කම්බායම පිරිසක් නිසා. ඉතින් මිනිස්සු පිස්සු වැටෙන්න හේතුව තමයි මිනිසුන්ගේ මනස මිනිසුන්ගේ තුල තත්පත් කරගෙන නැති නිසා. ඕනම් බලන්න ඔය සේල්ස්මන්ලා එහෙම ඉන්නවා. අනේ බාන්න ගන්න ඕනේ ආන්ටි අපිට විනාඩි දෙකක් දෙන්න මේක පැහැදිලි කරන්න කියලා පටන් ගන්නෙ. කොහොම හරි මනසට බලපෑම් කළා. ඔව් ඉතාලම අඩු මුදලක දෙයක් වැඩි මුදලකට අපි ඇහි දාලා පස්සේ මේ මිනිස්සයා යවා ගන්න උවමනාකමටම අපි අර බාන්න ගන්නවා යන්න කියලා. එකෙම වෙනවා. එහෙම දේවල් තියෙනවා. ඒ නිසා හරි පරිස්සම් වෙන්න ඕන මේ ලෝකයේ පුහුදුන් මනසවල්. මනුස්සයෙකුට සිතන්න හැකියාව තිබෙනවා නම් අර ලෝකෝත්තර දර්ශනයෙන් යමක් දකින්න පුළුවන් නම් එයාට හැකියාවක් ලැබෙනවා කියන දෙයට වඩා දෙයක් දකින්න, පේන දෙයට වඩා දෙයක් ලෝකයෙන් බලන්න, සිතන දෙයට වඩා දෙයක් ලෝකෙ දකින්න. ඒකයි වැදගත්. අපි යමක් කියන්නත් ඕන, යමක් තේරුම් ගන්න පුළුවන් පුජ්‍යලයකට පමණයි. පාරේ යන මිනිස්සුෙකුට අනගහලා මෙහෙ ඉන්න කියලා බඩේ පෙක්කුමට ගන්න බෙහෙත් පැලට් එකක් එහෙම දුන්නොත් මොකද කරන්නේ ඒ මිනිස්සයා? එයායි වාද පිස්සුද? මට බඩේ පැක්කුමක් නැහැ. මට ඕක එපා. හොඳයි බඩේ පැක්කුමක් තියෙන මිනිස්සෙකුට ඕක දුන්නොත් අනේ බොහොම ස්තුතියි. මට ගොඩාක් වටිනවා. ඒ වගේ ජීවිතේ දුක්ඛ සත්‍ය මේ ජීවිතේම අපි නිදහස් විය යුතුයි, විසඳුමක් සොයාගත යුතුයි කියන ප්‍රඥාව පහළ වෙච්ච රෝගීන් අපි සොයා යා යුතුයි. ඒ අයටයි අපි මේ ධර්මය දෙන්නේ. ඒක සෝපත් කරගන්න. ඒ අයට මේක ඖෂධයක් බවට පත් වෙනවා. ඒ නිසා ඔයත් අන්න මම හිතනවා ඒක ඒ දුක්ඛ සත්‍ය ප්‍රඥාවෙන් තේරිලා ඇති කියලා. ඉතින් තරුණ කාලයේදී අපට ඉතින් මේක වැටහෙන්න පසුබිම් පාදක නැති වුණත් ස්වභාවිකව එම වයසට ගිහිල්ලා තපය දුර්වල වෙලා වෙවුලන නිසා ජීවිතේ දුකයි කියලා හිතච්ච අය නෙමෙයි අපි. අපිට හැකියාව තිබුණා උපතේ ඉඳලා පෙට්ටිය දක්වා හිතන්න පුළුවන් මනසක් තිබ්බා. මම මහාන වෙන්න කලින් එහෙම හිතලා තමයි මහාන වුනේ. මාස 6ක් කල්පනා කළා. ඒ කල්පනා කරන කාලයේදී මම විවිධ ශේත්‍ර ගණනාවක් තිබ්බ. මම කැමති ඒ හැම ශේත්‍රයක් ඔස්සේම මගේ චිත්තාවයක මං හිතට කියනවා හරි කමන්නේ මට කයෙන් ওই දේ ජයග්‍රහණය කරන්න පුළුවන් වෙන්නත් පුළුවන් බැරි වෙන්නත් පුළුවන්. හරි කමන්නේ හිතට ඔයාට පුළුවන් විදියට මට පෙන්වන්න. මම මාරයට කියනවා හරි ඔයාට හිතේ වේගින් මට කරලා පෙන්වන්න. දැන් මගේ මනසේ ඒ දවස්වල තිබිච්ච දෙයක් තමයි පොඩි කාලේ ඈත ගම්මානයක ඉපදුනත් මේ ලංකාවේ උසම ගොඩනැගිල්ලේ අයිතිකාරය වෙන්න ඕනේ කියන අදහස. පොඩි දෙයක්ද නේ? එහෙම ලොකු තිබුණා ව්‍යාපාරික පැත්තෙන් ගිහිල්ලා මේ ලංකාවේ තට්ටු 60 නම් උස මම 80ක් උස එකක් ගාලා මේ ලොකුම ගොඩනැගිල්ලේ අයිතිකාරය වෙන්න ඕන. උසම ගොඩනැගිල්ලේ අයිතිකාරය වෙන්න ඕන. මගේ එක තමයි ලංකාවේම උසම ගොඩනැගිල්ල. ඉතින් මනසට ඔක දුන්නාම ඉතින් මම මනසට කිව් දෙය තමයි හරි හරි කමන්නේ ඔක කරන්න පුළුවන් ගන්නත් පුළුවන් බැරි වෙන්න පුළුවන්. හරි මනසේ වේගෙන් ඔක ගිහින් කරන්න බලන්න මට කරලා පෙන්නන්න කොච්චර කාලයක් යනවද කියලා. එයා කියනවා ආගම ධර්මය යුතුයකම වගකීම් පව් පින් මේ ඔක්කොම පැත්තකට වීසි කරලා දාලා තන්නේ කර සල්ලි කියන මතේම ඔබ වැඩ කළොත් ඔබට අවුරුදු 55 60ක් වෙනකොට මේ තත්ත්වයටපත් වෙන්න පුළුවන්. පවුනේ පින්නේ යුතුයකන්නේ මොකවන්නේ තනිකර සල්ලි විතරයි. එතකොට මං කල්පනා කරනවා හරි දැන් ඔබ ලොකුම උසම ගොඩනැගිල්ල අයිතිකාරය. දැන් ඔබට තව ජීවත් වෙන්න කොච්චර කල් පුළුවන්ද? තව ඔබට ජීවත් වෙන්න පුළුවන් අවුරුදු 20ක්. ඈ 70යි 80යි කියලා අපි කියමුකෝ. 70යි 80යි. හැබැයි ඒ කාලය තුල මනස කියනවා ඔබ වෙලාවට නිදාගත්තේ නැහැ, වෙලාවට කෑවේ නැහැ, අධික කායික වෙහෙසක් යෙදුවා. ඒ නිසා ඔබ රෝගීකවයි තමයි වසර 10ක් විතර ජීවත් වෙන්න සිද්ධ වෙන්නේ. මනස පෙන්නනවා. ඔබට සල්ලි තියෙනවා. ඔබට අර 80 වෙනි තට්ටුවේ උඩම තට්ටුවට වෙලා වෛද්‍යවරු 4 දෙනෙක් ඔබේ මුදල් වලට ඔබට ගන්න පුළුවන් ඇඳ කොන් 4ට. ඔව්. එතකොට සේලයින් ගාලා බට ගාලා ඔක්සිජන් ගන්න 85 වෙනි තට්ටුවේ වෙලා ඉන්නවා. එතකොට මම ඇහුවා ඔයාට ඊළඟට මොකද කල්පනා වෙන්නේ? දැන් මාරයෙන් අහන්නේ මේ මනස දෙන්නවාම කියනවාට මෙන්න මෙහෙම කල්පනාවේ ජීවිතේ පව් අතහැරලා, පින් අතහැරලා, යුතුයකම් අතහැරලා ඔබ මහා තුඹසක් දැනුවා. තුඹස් කියන්නේ විවේය හදන එකනේ. ඒ තුඹසේ තලගොයි, පොල්හොංගු, නයි ඇවිල්ලා පදිංචි වුණා. ඔබට එහෙම හිතේ. ඒ වගේම පල්ලෙහා තට්ටුවල තියෙනවා, බැංකු තියෙනවා, සුපර් මාකට් තියෙනවා, ගුවන් විදුලි ආයතන තියෙනවා, නොයිකුත් එක එක මහල් වලට දීලා තියෙන්නේ. ඒවයි හැම දවසකම පාටි තියෙනවා, සන්තෝෂ වෙනවා, dance කරනවා කට්ටිය. ඔයාට මොකක්වත් කරන්න බෑ, ඇඳින් බහින්නත් බෑ. ඔයාට ඉරිසියා හිතේ. මොකද වෙන්නේ? ඔබට ඉරිසියා හිතේ. ඔන්න ඕකයි ඇත්ත තත්ත්වය කියලා පෙන්වුවාම දැන් ඉතින් මම මනසට කියනවා මාරේ මට ඕක වැඩක් නැහැ. මං ඕකෙන් සතුටටපත් වෙන්නේ නැහැ. මට ඕක එපා. ඒ නිසා මට මාව තේරුම් ගන්න එක මේ නිර්වාණ අවබෝධය, මේ සත්‍ය අවබෝධය මට ඕකට වඩා වටිනවා. ඔබටත් ඇත්තෙම ඔබේ මනසේ හිම දෙයක් පෙන්වුවෝ. ඔබගේ බුද්ධියට හැකියාවක් තියනවද එවිනි දෙයක් අර වගේ අභිභවා යන්න ප්‍රඥාව පහළ කරන්න? සමහර අයගේ සිහි නැයි කියලා තියනවා බොහොම පුංචි දේවල්. සිහින මකන්න එපා, තියාගන්න. හැබැයි ඒ ඔක්කොම සිහින පරදවලා ධර්මයේ ඇරෙන්න වෙන පිහිටක් නැහැ කියන එක මනසේ ඉහලින්ම සලකුණු කරන්න. අනිත් ඔක්කොම මේ වසර 100කට උපරිමයකට යටත් ජීවත් වෙන කාලයේදී පරිහරණය කරන්න තියෙන සිව්පස්සයයි. ඒ සිව්පස්සය සංස්කාරක ධර්මවලින් සකසුණු දේවල්. ඒ සංස්කාරක ධර්ම කිසි විටක අපි සිතන පරිදි පවතින්නේ නැහැ. ඒ ධර්ම අනුගමනය කරන්නේ අපි හිතන දේ නෙමේ, ඒ ධර්මවලට අදාළ ධර්මයයි. දැන් පුටුවක් ක්‍රියා කරන්නේ, පුටුව පවතින්නේ පුටුවට අදාළ කාලය. ප්ලාස්ටික් වලින් හදපුවාම මේ ප්ලාස්ටික් වලට ඒගොල්ලෝ දෙනෝ කාලයක්. මේ කාලයත් තුළ මේ පුටුව ඊට පස්සේ කැඩී යන්න පුළුවන්. දිලා යනවා. යකඩයකට කාලයක් දෙනවා. ඒ කාලෙන් පස්සේ එහෙමනම් මේ ලෝකයේ සංස්කාරක ධර්ම අනුගමනය කරන්නේ අපගේ බලාපොරොත්තු නෙමෙයි, ඒ ධර්මවලට අදාළ දේවල්. ඒ නිසා මම ඒවට මැදිහත් වෙන්න ඕමනාවක් නැහැ. අනිත්‍යතාවයේ වැඩ ඉන්නේ මාර්ගඵලලාභීන් වහන්සේලා. උන්වහන්සේට වැඩෙන්නේ අනිත්‍යතාවය. මොකද අනිත්‍යතාවය කියලා කියන්නේ උන්වහන්සේලා කිසිම දෙයක් නිත්‍ය කරගන්න නැතුව ඉන්නවා කියන එකයි. එහෙම නැතුව මේවා කැඩෙනවා, බිඳෙනවා, ඇටකටු තියෙනවා කිය කියා ඉන්නේ. ඉතින් ඇටකටු කියන්නේත් එහෙමනම් නිත්‍යයිනේ. ඇටකටුයි කියලා ගත්තොත් ඒක නිත්‍ය කර ගැනීමක්. මේක පිළිකුල් කියලා ගත්තොත් ඒක යාගේ නිත්‍ය කර ගැනීම. මේක වෙසේ වේවා මෙසේ නොවේවා කියලා ගත්තොත් ඒක තමයි යාගේ නිත්‍ය කිරීම. කිසිම ආකාරයකට නොගන්නා වූ තැන තමයි, ග්‍රහණය කරන්න නොකරන්නා වූ තැන තමයි, ක්‍රියාවක් නැති පුජ්‍යලයක් නැති තැන තමයි අනිත්‍යතාවය කියලා කියන්නේ. ඔබට පුළුවන් ක්‍රියා දෙකයි. එකක් ඔබට පුළුවන් ප්‍රතික්ෂේප කරන්න, අනිත් එක තමයි පුළුවන් ඔබට ග්‍රහණය කරන්න. හැබැයි මම ඔබට නිතරම අවධාරණය මතක් කරනවා, ප්‍රතික්ෂේපය යනු ග්‍රහණයම තවත් ආකාරයක්. දැන් මේ පොත සහ අපි ගත්තාම දකුණු පසින් තියන්න ඕන කිව්වොත් ඔන්න ඇලීම. ඒ පොත මාධ්‍යයේ තියෙද්දි අපිට ඒක ප්‍රතික්ෂේප කරන්න ඕන වුණොත් අපි වම්පසට දෙන යනවා. නමුත් මේකේ සිදුවෙන ප්‍රධාන සිද්ධාන්තය මොකද්ද? ප්‍රධාන සිද්ධාන්තය තමයි මා අතින් මේ පොත ස්පර්ශ කළ යුතුයි. එතකොට ඇලීම ආසාව පදනම් වෙලා තමයි ප්‍රතික්ෂේපය වෙන්නේත්, අනුමතිය වෙන්නේත්. වම් දෙසට ගෙනිච්චත් ආශාව පදනම් වෙලා ගෙනියන්නේ, ග්‍රහණය පදනම් වෙලා. දකුණු පසට ගෙනිච්චත් ආශාව පදනම් වෙලා තමයි ඒ දේ සිද්ධ වෙන්නේ. එතකොට අනිත්‍ය කරගන්නවා කියන්නේ මේ ග්‍රහණය කිරීම නතර කරනවා. ග්‍රහණය සිදු නොවන තැන. එතකොට මේ පොත හැටියට අපි කියන්නේ මොකද්ද? මමත්වය. පොත තමයි මමත්වය. පොත දකුණු පසට ගැනීම ඇලීම, පොත වම් පසට ගැනීම ගැටීම. එතකොට මමත්වය කියන එක ග්‍රහණය නොකරන්නේ නම් ඔබට ඇලීමෙන් ගැටීමේ ප්‍රශ්න ඇතිවන්නේ නැහැ. ඔබ මමත්වයේ කියන දේ ග්‍රහණය කරන තැන ඇලීම් ප්‍රශ්න හට ගන්නවා, ගැටීම් ප්‍රශ්න හට ගන්නවා. කොහොමද මමත්වයේ නැතුව ජීවත් වෙන්නේ? මමත්වයේ ඔබ ළඟ තියනවා මේ වෙන විට. ඒ මමත්වයේ තිබියදී මමත්වයේ නැහැ කියා සිටීම නෙමෙයි වැදගත් වෙන්නේ, මමත්වයේ ඉවත් කළ යුතුයි. මමත්වයේ දුරු කළ යුතුයි. ඒ මමත්වයේ දුරු කිරීමට මේ අසංඛාරික ධර්මය, අවේදීත ධර්මය, නිරෝධ සහගත ධර්මය ගැන ඔබ නිතර ශ්‍රවණය කරන්න, නිතර පරිශ්‍රණය කරන්න, නැවත නැවත මේ ධර්මයේ තුල යෙදෙන්න. ඒ ධර්මයේ තුල යෙදෙන තරමටම, මේ ධර්මයේ පරිශ්‍රණය කරන තරමටම ඔබේ අර අවිද්‍යා පත්‍ය සංඛාරා වෙන ඒ ස්වභාවයෙන් ඔබ ඉවත් වෙලා විද්‍යාව උදපාදි වෙලා, ඥානං උදපාදි වෙලා, ආලෝකෝ උදපාදි වෙලා උපදින ඔබ තුලත් ආලෝකයක බුදුහාමුදුරන්ට පමණක් නෙමේ බුද්ධ ශ්‍රාවකය තුලත් ওই විද්‍යාව, ওই ආලෝකය, ওই ඥානය තියෙනවා. ඒක ඇති වෙන්නේ නැති වෙන්නේ ඔබ තුල තියෙන අර අවිද්‍යා පත්‍ය සංඛාරා කියන ධර්මතාවය දුරු වෙලා යනවා. සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම ප්‍රතිපත්තේ. ප්‍රතිපත්තේ කියන්නේ සම්පූර්ණ අර ලෝකෝත්තර ධර්මයට අනුගතව හැඩගැස්වීමක් කරනවා අපේ මනස, ඥානය, දර්ශනය, ජීවිතේ. එකයි ධම්මානුධම්ම ප්‍රතිපත්ති කියන්නේ. නමුත් අපි ඒක සරලම අදහස ගත්තාම ඉතින් රැට නොකා ඉන්නවා, සෙන් පවුඩර් ගන්න නැතුව ඉන්නවා. ඇත්ත වශයෙන්ම අපි භාවනා කරද්දී මේ මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන වෙනවයි කියලා අපිට මේ මූණේ ගන්න සබන් කැටයක්වත් තියන්නේ. ඒකටත් තියන්නේ සන්ලයිට්. ඉතින් මූණ පතුරු යනවා අර සන්ලයිට් ගාලා මූණේ. ඒ ඉතින් අඥානකම අන්ධකාරය. ඒ නිසා මේක බාහිරයට ගේන්න පා කියලා කිව්වේ ඒකයි. ඕනම දෙයක් ආසාවක් කරගන්නත් පුළුවන්, ආසාවක් කර නොගන්නත් පුළුවන්. අපි මේ මේසේ මතින් තියනවා එක පැත්තකින් පුතජනෙකුට ඉන්න කියලා කියනවා, එක පැත්තක රහතන් වහන්සේ කෙනෙකුට වැඩ ඉන්න කියනවා. දෙන්නටම එක වගේ රසවත් පළතුරු පිඟන් දෙකක් අපි දෙනවා. ඔබ හිතන්නේ දෙන්නම එකම රසයෙන් එකම විදියට වළඳයි කියලාද? නෑ. රහතන් වහන්සේගේ වැළඳීමත් එකම පළතුරු පිඟාන, පුතජනයාගේ වැළඳීමත් එකම පළතුරු පිඟාන. නමුත් දෙන්නෙක් ඒක මතකද? ඒ නිසා පළතුරු බිඟානෙන් වෙනස් කරන්න එපා. දර්ශනයෙන් වෙනස් වෙන්න. භෞතික ක්‍රියාවලියෙන් ඔබ වෙනස් වෙන්න එපා. ලෝකයේ අවශ්‍යතාවන් වලින් මිනිස්සු ජීවත් වෙන්න ඕන. ඔබේ දර්ශනය පමණයි වෙනස් වෙන්න ඕන. බොහෝ දෑ තියෙන කිසිම ආසාවක් නැති මිනිස්සුද මේ ලෝකයේ සිටිනවා? කිසිම දෙයක් නැති බොහෝ ආසා දෙන මිනිස්සුද ලෝකයේ සිටිනවා? අපිට වැදගත් වෙන්නේ බොහෝ දෑ නැති පුජ්‍යලයක් නෙමෙයි. බොහෝ දෑ තියෙන්න ඕන කිසිම දෙයකට ආශා නැති. විශේෂයෙන් ප්‍රඥාවන්තයෙක් නෙමෙයි ධර්මයේ දකින්නේ. ඒ ප්‍රඥාවන්තයා කියලා කියන කෙනා අනිවාර්යයෙන්ම දෙලව සාර්ථක කරගන්න කෙනෙක්. ඒ ප්‍රඥා දැන් අපිට ප්‍රඥාව නැත්තම් මේ රේඩිය එකක් ඔන් ඕෆ් කරගන්න, ටීවී එකක් ඔන් ඕෆ් කරගන්න විමර්ශනශීලී බුද්ධිය නැත්තම් කොහොමද මේ නිවන වගේ තීක්ෂණ ඥානයකින් බලන දෙයක් කරන්නේ? ඒක හරි ගැටලුවක් වෙනවා. ඒකේ දෙය ප්‍රඥාව තියෙන්න ඕන. සිතල බලයි. කියන්නේ සමහරලාට එයාට ලොකු උගත්කම් නැතුව ඇති, උපාධි නැතුව ඇති. නමුත් සිතල බලල වැඩ කිරීමේ හැකියාව ස්වයං බුද්ධිය ඇති වුණා. දැන් ওই සුනීත වගේ පොඩි දරුවෝ පොඩි කාලෙම අසරණ දරුවෝ බවට, යාචක දරුවෝ බවට පත් වුණා. හැබැයි මේ යාචකකමත් එක්ක එයා තුල ජනිත වෙච්ච දේ මොකද්ද? සියල්ලක්ම තනියෙන් හිතන්න සිද්ධ වුණා. තනියෙන් ගිහිල්ලා ඇලට නා ගන්න ඕන, තනියෙන් ඇඳුම් පළඳුම සෝද ගන්න ඕන, තනියෙන් මිනිස්සුත් එක්ක කටයුතු කරන්න ඕන, ක්‍රියා කරන්න ඕන, කෑම ටික කොහෙන් හරි ඉල්ල ගන්න ඕන, හොයා ගන්න ඕන. නමුත් පොඩිම කාලේ කිසි ළමෙක් තුල ඕව ජනිත වෙන ස්වයන් බුද්ධි ඥානයක් නෙමෙයි. අර ළමයා වයසට වඩා බුද්ධියෙන් ඉහළට ගියා. ඒ ගියපු නිසාම එයාට තීක්ෂණ නුවණක් තිබ්බා. කුණු කද නිමින් තියන්න කියලා කිව්වා. කුණු කඳ මොකන්ද? කඳක් කිව්වා ඉස්සර කුණු ගෙනියන්නේ මේ පිටිපස්සෙනොත් තියෙනවා, ඉස්සරහ නැත්තේනවා, වට්ටි දෙකක් තියෙනවා. මේ වට්ටි දෙකට තමයි නගර තියෙන කුණු දාගෙන අරගෙන ගිහිල්ලා කුණු තියෙන තැනකට විසි කරනවා. මිනිස්සුන් ළඟත් තියෙන මොනවද? ඇලීම, ගැටීම කියන කුණු කඳ තමයි අර යන්නේ. මම කියන කෙනා ඇලීමයි ගැටීමයි කියන කඳ අරගෙන යනවා. මා ඔබට කියන්නේ ක්‍රියාවෙන් නිදහස් වන්නයි මේ සියල්ලගෙම කියන්නේ. කම්ම නිරෝධය, කර්ම නිරෝධ කරන්න. එතකොට කුසල කර්ම කරන්නත් නෙමෙයි කියන්නේ, අකුසල කර්ම කරන්නත් නෙමෙයි කියන්නේ. එතකොට ටංගාල වැරදි වැටහිම් වලට යන්න එපා. එහෙනම් මේ පන්සලට දෙන දානෙත් එපා කියලා තමයි කියන්නේ කියලා. අම්මා තාත්තට සලකන එක, යුතුයකම් ඉෂ්ට කරන එක, මේ බලු කපුටු දාන දෙන එක, මේ සතුන්ට දාන දෙන එක වැඩක් නැහැ. මේ හාමුදුරු කියන්නේ ඒකත් නතර කරන්න කියලා. ඒක තමයි අර අධ්‍යාත්මික දේවල් බාහිරයට අරගත්තොත් වෙන සිද්ධ වෙන දේ. කවදාවත් ඒ නිසා මේ අධ්‍යාත්මික දර්ශනය බාහිරයට ගේන්න එපා. මං ඒ නිසා අහනවා, සතෙකුට කෑම දෙන්න පින්පව් ඕනමද? ඕන්නේ. අපේ හිතේ සතරට ඒ දෙක කරන්න පුළුවන්. අම්මා තාත්තට සලකන්න පින්පව් ඕනමද? ඕන්නේ. අපි ඒ කළ යුත්තක් විය යුත්තක් සතුන් සිව්පාව පවා කෙරෙන දෙයක්. දරුවන්ට සලකන්න පින්පව් ඕනමද, ධර්මයක් දහමක් ඕනමද? ඕනේ නෑ. මේ පොඩි කුරුල්ල පැටව පවා ඔය කරන දෙයක් කෙරෙන්න ඕනේ. ඒක සම්මත දෙයක්. ඉතින් මේ බෞද්ධ මේ පරමාර්ථය ගිනන බොහොම ඉක්මනින් සම්මතයට ගෙනහම විනාශ වෙනවා. අපේ මිනිස්සුන්ට තියෙන්නේ අර සැනසිලි දායක දර්ශනයක් නෙමේ, කලකිරීම සහගත හැඟීමක් බෞද්ධ සමාජය තුළ ඇති කරවල තියෙන්නේ. ඒ නිසා මේ ඍණාත්මක දර්ශනයක් හැටියට බුදුදහම තුළ ඒක නැති වුණත් සමාජගත වීම තුළ ඒක සිද්ධ වෙලා තියෙනවා. ඍණාත්මක දර්ශනය තුළ තියෙන්නේ වේදනාව, ධනාත්මක දර්ශනය තුළ තියෙන්නේ වේදනාව. ඍණාත්මක දර්ශනයක් ඇති තැන ඔහුට තියෙනවා දෘෂ්ටි, සංකල්ප වචන එතන තියෙනවා. ධනාත්මක දර්ශනයක් ඇති තැන එතන දෘෂ්ටි තියෙනවා, සංකල්ප තියෙනවා, වචන තියෙනවා. එහෙමනම් කර්මයේ ඉක්මන තැන දෘෂ්ටි සංකල්ප නැත. දැන් මේ ඔබ සූදානම් වෙන්නේ කුමක් කරන්නද? සමහර වෙලට ඔබේ අධ්‍යාත්මයේ මනස මේ වෙනකොට බය වෙලා ඇති. ඇයි? එයාට බයක් ඇති වෙනවා. මගේ ආහාර ටික ටික අඩු වෙනවා. එයාට බයක් ඇති වෙනවා. මෙන්න මාව මරන්නයි හදන්නේ. එයා ඊළඟට මොනම හරි උපායක් යදනවා. කම්මැලිකමක් දනවනවා. දැන් ඔය ඈති කියනවා. ඔයිට වඩා මේ කාරණා හොඳයි කියනවා. තාම එයාට කල තියෙනව නේද කියනවා. නොයකුත් දේවල් කියනවා. මගේ මනසත් එහෙම කිව්වා මට. ධර්මය හුවාම හිත සැනසෙනවා. සතියක් විතර ඉන්න පුළුවන් බවම ප්‍රීතියෙන් සතුටින්. ආයේ ටයර් එකේ හුලම් බහිනවා වගේ අඩු වෙනවා. ආයෙ ගිහල බණක් ඇහුවාම ඉන්න පුළුවන්. නමුත් මම මනසට මන් දැනුවත් කළා. මොකන්ද? මා දැනුවත් කළා ඔබට මැරෙන වෙලාව කියන්න පුළුවන්. මාරයාගෙන් ඇහුවා. මාරයා කියනවා ඔහොම බණක් අහන්නේ ඉතින් ওই විදියට ඉන්න. රස්සයන් නැහැ. දැන් සර්පය දෂ්ට කළා. පය දෙකයි තුනයි මලා. ඩෙන්ගු හැදුනා. දවස් දෙකයි තුනයි මලා. මං ඇහුවා ඔබට ඒකට ලිඛිත සාතිකයක් දෙන්න පුළුවන්ද? මට කලින් දන්වලා මැරෙන කාලේ මරන්න. එතකොට මාරයා කියනවා ඒක නම් මට බෑ. මං කෝ එහෙනම් මේ වැඩේ කරන්න බෑ. මං ඉක්මනින්ම දහම දකින්න ඕන. ඊළඟට තවත් වැදගත් කාරණයක් මම මතක් කළා. ඔබ මේ ධර්මයේ ඉක්මනින්ම දැක්කොත්, යෞවන කාලයේදීම දැක්කොත් ඔබට වැඩි කාලයක් ධර්මයේ සැනසෙල්ල භුක්ති විඳින්න පුළුවන් කියලා. ඇත්ත වශයෙන්ම එදා ඉඳලා අපේ ජීවිතය තුළ ඇතිවෙච්ච අභිමානය මොනම මහාචාර්යවරයෙක් ඉන්නවයි කියලා දැනුණත් හීනමානයක් නොදැනෙනවනම්, මොනම මහා ප්‍රඥියෙක් ඉන්නවයි කියලා කිව්වත් හීනමානයක් නොදෙනවනම්, මොන රජ්ජුරුවයි මේ ඉන්නේ කියලා කිව්වත් හීනමානයක් නොදෙනවනම්, අග්‍රයි ශ්‍රේෂ්ඨයි ජේෂ්ඨයි කියලා තමන්ට දැනෙනවනම්, ඊට වඩා තනතුරක් මේ ලෝකෙ තියෙනවද? කිසිම තනතුරක් නැහැ. ඒකයි තියෙන්නේ. මේ ලෝකේ පරම ධනය දුප්පතුන් නෙමේ, මේ ආර්ය ශ්‍රාවකේ පරම ධනය උන්වහන්සේලා සතුයි. ඉතින් අපි අර මේ අර ඒ කාලේ මනසින් බැලුවොත් ඉතින් රහතන් වහන්සේලා පයින් ගියේ. හැබැයි ඒ කාලේ හෙලිකොප්ටර් තිබ්බනම් හෙලිකොප්ටර් තමයි යන්නේ. බුදුහාමුදුරුවෝ පයින් වැඩියේ කියනවා. දැන්සලා අර සතෙකුට මේ බරක් දීලා හිරිහැරයක් කරගෙන යන වාහනේ තිබ්බේ කරත්ත. එතකොට යංගසේකේ පොඩි සත්ව හිංසාවක් වගේ ගුණයකුත් දැනෙන නිසා මේ උන්වහන්සේලා මේ ඉතින් ඒකෙට නැගලා ගියේ නේ. ඒ සමහර තැන්වල මේ යන අවස්ථාව සිද්ධ වෙලක් තියෙනවා. නමුත් පොදුවේ මිනිස්සුන්ගේ ගමන් බිමන් සිදු වුණේ දෙපයි වෙන ආකාරයක් තිබ්බේ නෑ. ඉතින් ඒ කෝණයෙන් බලලා අද කාලේ එහෙම වෙන්න බෑ. නේද? බුදුහාමුදුරුවෝ අද වැඩ හිටියේ නම් මේ තාක්ෂණික දේවලුත් එක්ක ලෝකය ආමන්ත්‍රණය කරන කෙනෙක්. මාධ්‍යයන් ඇවිල්ලා බුදුහාමුදුරුව ළඟ කැමරා හයි කරගෙන ඉන්න එකක් නැද්ද? බුදුහාමුදුරුව දේශනයක් කරනවා නම් එනවානේ. ඈ අනිවාර්යෙන් බුදුහාමුදුරුව යම් ප්‍රදේශයකට වඩිනවා නම් ආරක්ෂාව දෙන එකක් නැද්ද? අනිවාර්යෙන් සිද්ධ වෙනවා. ඈ දැන් බුදුහාමුදුරුව වැඩ ඉන්න කාලේදී සතුරු බලවේග දුනු වායු ලවා විද්දෙව්වා. ඉතින් ඒ වගේම මේම දේවල් සිදු වුණා. ඒ නිසා ඒක එදා දේ අද වර්තමානයේට ගෙනල්ලා බලන්න හොඳ නෑ කිසි වෙලාවක. මේ අවබෝධ ඥානෙ දියුණු වෙච්ච කෙනෙක්ගේ ස්වභාවය මේකයි කියලා. බාහිරින් නෙමෙයි ඔබ වෙනස් වෙන්න දර්ශනයෙන් එපමණයි. දැන් ඔබේ මනසට බොහෝ දුරට තේරිලා තියෙනවා මොකන්ද අපි කළ යුත්තේ කියලා. හැබැයි ඔබ විමසා බලන්න. විමසා බලන්න මම හැමදාම මතක් කරනවා ඔබ ජලය භාවිතා කරන්න. ජලය වැටුණා නම් ඔබ ජලය භාවිතා කරන්න. ඔබ චින්තනය නිසාමයි ඔබ මුලා වුනේ. හැබැයි ඔබ චින්තනයෙන් භාවිතා කරන්න, චින්තනයෙන් නිදහස් වෙන්න, කල්පනා කරන්න කල්පනාවෙන් නිදහස් වෙන්න, දර්ශනය කරන්න දර්ශනයෙන් නිදහස් වෙන්න, ධර්මයේ දෘෂ්ටි කරගන්න දෘෂ්ටියෙන් නිදහස් වෙන්න. ඒ නිසායි සබ්බ රතින් ධම්ම රති ජිනාති කියලා කියන්නේ. හැබැයි ඔබ ගිලිලා මැරුණොත් මැරෙන්නේ දෘෂ්ටිය තුලමයි, සංකල්පය තුලමයි, වචන තුලමයි. ගොඩට ආවොත් ගොඩට එන්නේ. ඔබට දැන් මේ කඹයක් හැටියට අපි දාලා තියන්නේ මේ සංස්කාරක ධර්මයක්මයි. මේ වචන ටික සංස්කාරක ධර්මයක්. ඔබට මේ තුලින් ගොඩට එන්න පුළුවන්. හැබැයි මේක ග්‍රහණය කළොත් ඔබට බෑ. මේක අතහැරීම කරා යොමු කරගන්න ඕන. අතහැරීම යනු පුජ්‍යල ක්‍රියාවලියෙන් සිදු වන දෙයක් වන්නට බෑ. පුජ්‍යල ක්‍රියාවලියෙන් සිදු වන කිසිම දෙයක් අතහැරීමක් නොවේ. එය තවත් අන්න ආකාරයක ග්‍රහණය වීමක්. මේවා හොඳ අවධානයෙන් අර ගැඹුරුම අවධානය සුණාත කියන වචනේ පාවිච්චි කරේ එකයි හොඳින්ම අහුන්カン දෙන්න. දැන් මට මතකයි මම ධර්මය අහන කාලේදී අපි හෙඩ්ෆෝන් එක දාගෙන මම මෙහෙම කරලා කනට තද කරගෙන අහනවා. එයන් මට තදින් මේක හොඳට ඇහෙන්න ඕන නිසා එකම කාරණේ 20-30 වතාව අහනවා. තේරෙන්නේ නැති කරුණු ලියා ගන්නවා. ලියාගෙන අතේ ලියා ගන්නවා සමහර කරුණු. ඒක ගැන කල්පනා කරමින් ඇවිදින. ටිකක් කියලා ගියා වෙන කල්පනාවකට ආය යනකොට ආයි මේ කාරණේ බලලා මතකයට ගන්නවා. ඒ කරුණින් ගැඹුරින් ගැඹුරට ගැඹුරින් ගැඹුරට විදර්ශනා කරනවා. ඒ තුලින් තමයි අපිට මේ ප්‍රඥා දර්ශනේ ගුණය පැහැදිලි වෙන්නේ. ඒ න්‍යායන් පැහැදිලි වෙන්නේ. දැන් ගණිතය පැහැදිලි කරගන්නවා වගේ තමයි මේක. ගණිතය නම් යම්කිසි සිද්ධාන්තයකේ න්‍යායන් තියෙනවා. යම්කිසි උදාහරණයක් ගත්තා. නමුත් ඊට වැඩි සංකීර්ණ ධර්මතාවයක්. නමුත් ඒ න්‍යාය මෙතන අපි භාවිත කරනවා. ඒ නිසා ඔබ ඒ කාර්යය සිද්ධ කරන්න ඔබගේ ජීවිතයේ වැදගත්ම කාර්යය හැටියට ඉහලින්ම සටහන් කරන්න ධර්ම අවබෝධය. ඒක ඊටාම ඉක්මනින් වහාම මා අවබෝධ කරගත යුතුයි කියන කාරණේ සිද්ධ කරන්න. දැන් එක අවස්ථාවක බුදුහාමුදුරුවෝ අවවාද කළා, අනුශාසනා කළා. මේ මහණෙනි ඔය ගිනි අවුලවා ගන්න මිනිස්සෙක් ලී කෑලි දෙකක් එකට මේ අතුල්ලලා තමයි ඒගොල්ලෝ ගිනි අවුලවා ගන්න. ටික වෙලාවක් ඕක අතුල්ලගෙන අතුල්ලගෙන අතුල්ලගෙන ගිහිල්ලා ආයි පැත්තකට දාලා තියෙනවා. ආයි ටික වෙලාවකින් තවත් ටිකක් අතුල්ලනවා. කොහොම පුළුවන්ද කියලා අහන ගිනි අවුලවා. එහෙම බෑ. ගිනි ඇවිලෙන තුරුම ඔහු මහන්සිය දියා මදුරු කෑව තියා මැස්සු වැහුව තියා ඇඟි මොනවා වුණත් අරගත් හරින්නේ. අත්හැරියොත් මොකද වෙන්නේ? ආයි නෙවෙනවා. ඒ වගේ එක දිගට වීරය කරන්න මහන්සි වෙන්න ඒ තුල අර තමන්ට ජනිත වෙන ප්‍රඥා බලයෙන් ප්‍රඥා බලයේ ගොඩ නැගිලා වහා අවබෝධයකට පාත්‍ර වෙනවා. එහෙම නැත්නම් ආයිසං සිඳිලා යනවා. අර වෙන සංස්කාරක ධර්මයයිල වැහිනවා. දැන් ඔබට දිදුරන මනසක් තියෙන මේ ධර්මයේ ඇසු ගමම්ම ඒ පිටම එතනින් ඉඳලා ශක්තියින් දිනු කළොත් හරි. නැත්නම් ඉතින් ආයි අර වාහනේ මේ ටැංකිය තෙල් හිඳිනවා වගේ තමයි. අපි ෆුල් ටැංක් කරනවා ආයි ටික ගියාම ආයි හිඳෙනවා. ඉතින් හිඳෙන ටිකට හැමදාම පුරවපුරව ඉන්න එකයි සිද්ධ වෙන්නේ. එසම මනස අතික්‍රමණය වෙන කම්ම ඒනේ සිද්ධ කරන්න ඕන. අර බෙහෙතක් බොනකොට ඔන්න දවස් දෙකෙන් තුනෙන් උණ පොඩ්ඩක් අඩු වෙනවා. නිකන් හරිම අර බෙහෙත් වට්ටෝරු බිව්වේ නැති වුණොත් සම්පූර්ණ වෛරස් එක ඇඟින් යන්නේ නැහැ. මගදී නතර කළොත් එක දිගට හරියට මේ මාත්‍රේ යා එක දිගට පාවිච්චි කළොත් එක සම්පූර්ණයෙන්ම ඇඟින් වෛරස් එක දුරු කරන්න පුළුවන්. ඒ නිසා ඔබත් ඔබේ මමංකාරයේ නැමැති වෛරසයේ යනතුරුම මේ දහම් ඖෂධයේ එක දිගට ඒ අදාළ යොදවන්න. එහෙම අයට මේක හතරපද ගාතේ ගාතාවෙන්ද ඒ වගේම දවසකින් දෙකකින් සතියකින් ඇතුළත තමන් මේ ධර්මයේ යෙදෙන වේගය මත තමන්ට ඒ දේ සාක්ෂාත් කර ගන්නත් පුළුවන්. නුවණින් අහන්න සද්ධර්මයේ නුවණින් අහන්න වෙන දේවල් කල්පනා කරගෙන ඔළුවේ තියාගෙන බණ අහන්න එපා. මුල් කාලේදී එහෙම අහන්න විශේෂ කාර්යයන් වල යෙදෙන අවස්ථාවන් වලදී වචන තේරුම් ගන්නත් එක්ක එහෙම අහන්න. ඒ වගේම විශේෂ අවධානයනුත් අහන්න. දැන් ඔබ විශේෂයෙන් වාහනේ පදවද්දී මුල්ම කාරණේ ධර්මයට දෙන්න බෑ. එතෙන් දෙවෙනි කාරණේ එතෙන්ට දීලා අදාළ කාර්යයන් වල නේද? එතකොට සාමාන්‍යයෙන් අර එකම කාරණයක් කීප විටක් අහන විට හොඳට මතක හොඳට බලන්න ඔබ පළවෙනි වතාවේ අහුවට වඩා දෙවෙනි වතාවේ අහනකොට යමක් තේරෙනවා. එවන ඒකෙන් ඔබ තේරුම් ගන්න තුන්වෙනි වතාවේ මට මීටත් වඩා දෙයක් තේරෙයි. විමසනකොට තවත් කරුණ තේරෙයි. ඒ නිසා මේ සියල්ලක්ම අනිත්‍ය කොට දකින්න කියන්නේ නිත්‍ය කොට නොදකිනවා. කොටින්ම සඳහන් කළොත් එයා නිත්‍ය සුඛ ආත්ම ගන්නෙත් නැහැ, අනිත්‍ය දුක්ඛ අනාත්ම ගන්නෙත් නැහැ. සැබෑම අනිත්‍යතාවය පවතින්නේ එයයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ යංකෝ බික්කු තත්ත්‍රේ චන්දෝ පහතබ්බෝති යංකෝ බික්කු අනිච්ඡං තත්ත්‍රේ චන්දෝ පහත. අනිත්‍ය නම් ඔබ ඒකට තියෙන ඡන්දය දුරු කරන්න, දුක නම් ඔබ ඒකට තියෙන ඡන්දය දුරු කරන්න, අනාත්ම නම් ඔබ ඒකට තියෙන ඡන්දය දුරු කරන්න. ඇත්තෙම මේ අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියන ලක්ෂණ තිබ්බා. එදා මේ ආගම්වලත් කියලා තිබ්බා බුදුහාමුදුරන කලින්ම. නමුත් බුදුරජාණන් වහන්සේ වචන අරගෙන ඒ වචන වලට ලෝකෝත්තර ශක්තියක් ලබා දුන්නා. ඒ තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම ග්‍රහණය කරන්න එපා. ඔබ අනිත්‍ය නම් කරන්න තියෙන්නේ ඒවයි ඡන්දයෙන් නිදහස් වෙන්න. ඔබ අනිත්‍යයි කියන පදනමට එන්න නෙමෙයි ඕන. දුක නම් ඔබ දුකයි කියන දේ අත්හරින්න. දුකයි කියන පදනමට සංකල්පයට එන්න එපා. අනාත්ම නම් ඒ දෙයින් ඔබ නිදහස් වෙන්න. ඔබ ඒක ආත්ම කරගන්න යන්න එපා. ඒක ග්‍රහණය කරන්න යන්න එපා. ඒ නිසා ලාංකික බෞද්ධයෝ වහාම මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අත්හල යුතුය. අත්හරින්න බැරි නම් තියාගන්න ඔබට සදාකාලිකවම නිවනක් නැහැ. සැනසෙල්ලක් නැහැ. සදාකාලික සැනසෙල්ල තියෙන්නේ සරුවාකාරයේම අතහැරීම සිදු වුණොත් පමණයි. එහෙමනම් ඒ සත්‍ය අවබෝධය පින්නතොන්ද සිදු කරගන්න වාසනාව භාගයේ සැනසේවා කියලා හැමදෙනාටම අපි ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණ. සාදු සාදු.